මෙතෙක්කල් සම්ප්‍රදාන කූලව ඉදිරිපත් කරපු අයවැයට පරිබාහිරව අධ්‍යාපනයට සෞඛ්‍යයට සුවිශේෂ තැනක් දීලා ජනතාවගේ ජීවන තත්ත්වය උසරන්න ඉහළට ගන්න සුවිශේෂ තැනක් දීලා ඉදිරිපත් කරපු අයවැය මේ විදිහට අනුමත කිරීම ගැන විශේෂයෙන්ම අපිට රටේ ඉදිරි බලාපොරොත්තු තියන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් රටක් සමෘද්ධිමත් රටක් මාස 60කින් හදනවා කියලා අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කියපු කතාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් පිළිඅරගෙන තියෙනවා. අලුත් ආර්ථික ප්‍රතිපත්තිය පිළිඅරන් තියෙනවා. වෙනදකලේ බඩු බෙදන අයවැයක්, පහන බෙදන අයවැයක්. එහෙමනේ මේ අද තියෙන්නේ රට නිර්මාණය කරන, යහ පාලනය කරන සහ යහපත් දිශාවට නිර්මාණය කරන අයවැයක් නිසා තමයි මේ අය තීරණය කළේ තුනෙන් දෙකකට වැඩි ඡන්දයක් දෙන්න. ඉතින් ඒකේ තීරණවා හට හැකර අය, කෝක අය මොන දේ ප්‍රකාශ කළත් ඒ ශබ්ද වැඩියෙන් පෞකී දවසල ඇහුණා. නමුත් ශබ්ද වැඩියෙන් ඇහුණට බලේ තියෙන්නේ කොතනද කියලා, තේරුව තියෙන්නේ කොතනද කියලා ශිෂ්‍යම තීරණය.